බත්මන් රජය පැහැදිලි ප්‍රතිපත්තියක ඉන්නවා අධ්‍යාපනය මුදලට විකුණනවා කියන එක සම්බන්ධයෙන්. ඒ අනුව ක්‍රියාත්මක වෙන්න ඔවුන් මේ වෙනකොට මාළම සහිත මායතනය ඉදිරියට පවත්වාගෙන යන්න කටයුතු කරමින් ඉන්න. එතකොට ඒ අනුව තමයි ඔවුන් මාළමේ සහිත හොර උපාධි කඩයට රජය රෝහල් ලබා දීම රහය මායතනය නීතිගත කරන්න කුමන්ත්‍රණයක් පහුගිය දවස්වල දියත් කරේ. එතකොට මොවුන් මේක කලින් දිගින් දිගටම මේ වගේ කුමන්ත්‍රණ දියත් කරා මෙම මාළමේ සහිත හොර උපාධි කඩේ නීතිගත කරන්න. දැන් මේ වෙනකොට වත්මන් සෞඛ්‍යමති රාජිල් සේනාරත්න මහතාගේ ප්‍රධාන රාජකාරිය බවට පත් වෙලා තියෙනවා. මේ හොර උපාධි කඩ නීතිගත කරන්න විවිධ කුමන්ත්‍රණ දියත් කරන එක මේ වෙනකොට සෞඛ්‍ය ශේෂ්ත්‍රය මත තියෙන විශාල ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා. ඒවට විසඳුම් හොයන එක පැත්තක කියලා අපි පැහැදිලිව මේ රජයේ අධ්‍යාපනයේ මුදලට විසිනීමේ ප්‍රතිපත්තියට විරුද්ධ කොන්දේසි විරහිතව විරුද්ධව සටන් කරනවා.